ධර්ම දේශනාව. සත්‍ය දේශනාව පවත්වනු ලබන්නේ ජයගල්ල බුද්ධ ශ්‍රී පුණ්‍ය උදාරාමං ප්‍රති පූජ්‍යපාද දෙවිගල මීමුවේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. එනම් සාධුකාරයක් පවත්වන්න හැම දෙනාම සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමං ච වික්ඛවේ සම්මා දිට්ඨි සම්මා දිට්ඨින්හං වික්ඛවේ ද්වයං වදාමි අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදිවේ පක්ඛා අත්ථි වික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගාති පස්වනේ සදාපෙන්න සිටින අපේ අනිකුත් සංඝයන් වහන්සේ ශ්‍රණෑනියන් ඒ වගේම අපි දන්නා හඳුනනා හේතවතුන් අතරකොට ඇති අද දවසේ මේ ධර්මාන ශාස්ත්‍රණාව සම්බන්ධයෙන් සඳහා පැමිණි ධර්මයට ලැබි ධර්මය හොයන සදහවර දෙන්නතුනි වෙනත් ආගමික උත්සවයක් හේතු කොටගෙන අද දවස අපට රාජකාරි මට්ටමින් මේවට දවස එනිවාරු දවස අපි ඉගෙන ගත්ත අපි දන්න ධර්මයේ ගැඹුරට ප්‍රවේශ වීම පරිශ්‍රයම සඳහා සදා ගැනීමට තමයි ඔබ හැම කල්පනා කරලා තියෙන්නේ. එයාම තමයි මම මජ්ක්‍ධිමනිකායේ මහාචත්තාරිසක සූත්‍රයේ අඩංගු බුද්ධදේශනා පාඩයක් මාතෘකා පාඩේ වශයෙන් තමයි මෙන් කියන්නේ නැහැ මා මුල සිට අග දක්වා මහාචත්තාරී සක සූත්‍රයේ දේශනා කරන බවක්. එහෙන් මේ තියෙන කාරණා දෙක ගත්තම මේ කාරණා දෙක පැහැදිලි කරන්න මේ හතරක් නෙමෙයි ඕන තරම් වෙලා කතා කරන්න අපිට කර්ම තියෙනවා. සූත්‍ර දේශනාවකට කොට වෙනවට වඩා එසේ නිදහසේ යාම තුළ ඔබ සිතන දේවල් වලට ප්‍රතිලිප් ප්‍රශ්න වලට යම් අදහසක් ආවොත් විතර ඒකට පිළිතුරු ලැබීමත් මේ තුළම සිදුවේ. ප්‍රශ්න නොනැගුවාට ඒක මට ධර්මස්වණේ කරන මහරයි කියන දෙයක්. දැන් නම් දේවල් හිතේ තියාන වාඩි වුණාම අවසානයේ කියනවලට උත්තර හම්බුණා දැන් ආය අහන්න ප්‍රශ්නයක් නැහැ කියලා. මම හිතන්නේ ඔබ හැමදෙනාම කිසියම් ආකාරයක සත්‍ය ගවේෂී කරගන්න යම් දෙයක් ඇසූ පමණින් අතර වෙන්නේ නැතිව තව ඉදිරිය දක්වා සොයාගෙන යන අය. එහෙනම් ඔබට කිසියම් ආකාරයක සාංශාරික උරුමනාවක් පින්වන්තකමක් තිබෙනවා. සමහර විට සාංශාරික උරුම කර දක්වා වූ පුරුද්දකුත් තියනවා වෙන පුළුවන්. එනවා අපට අද දවස ගත කරන්න ලැබිලා තියෙන්නේ සුභසු ආකාරයේ ඒ පරිසරේනොත් අවුවට සැර නැති දවසක් වෙනසක් ධර්මශ්‍රවණයක් වැඩිහිටියන් වශයෙන් දක්කල බිම වාඩී අපහසුකින් තොරව ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් ආකාරයට ආසන මත සිට ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. මේ ඇතමුන්ගේ ප්‍රසාදයේ හේතු නොවන අවස්ථා තියෙනවා. නමුත් අපට අපි ඉන්නේ උස්වේදිකාවක. ඒ වගේම අපි ඉන්නේ සුදු ඇතිරිල්ලක් කෙළූ ගර්භාෂණයක. පැයක කාලයක් නම් බිම වාඩි වෙලා බණ අහලා යන්න පුළුවන් පින්කම් ගෙදර පරිදි. නමුත් අපි මේ දවස් පැය හතරක්වත් මෙතන ගත කරනවා. එතකොටයි තේරෙන්නේ බිම වාඩි වෙලා ඉන්න අපහසුතාව. ඒ නිසායි මගේ නිර්දේශයකුත් එහෙම තියෙනවා මම දැනකට පුළුවන් නම් මේ පහසුකම යොදා ගන්නයි කියලා. සෝනාගාරවල පාසල් වල දරුවන් එක්කලා කල් ගත කිරීම තුළ අත්දැකීමෙන් මා දැකලා තිබෙනවා. වැඩි දිනාට බිම වාඩි වී සිටිනාට වඩා මේ ඉරියව්ව පහසු බව. පැයකින් පැය භාගකින් ඇතිවන ධනිෂ්ඨ වේදනාව කොහොමත් ඇති නොවන බව. ඒ නිසා අපහසුකම් තොරව ධර්මස්සෝණය කිරීම ඇරුණාම අපහසු කියලා කියන්නේ කිසියම් ආකාරයක රෝගී තත්ත්වයක්. ඉතින් කියන්නේ දීර්ඝකාලීන රෝගී තත්ත්වයක් හෝ නිත්‍යවද සුව කරන්න බැරි රෝගී තත්ත්වයක් කියන එක නෙමෙයි. නමුත් ඒ රෝගයක් ඇති වෙන්නේ දෙවන කොටස් පිට වෙන්න බැහැ. විනයපත පරිහරණය කරනකොට වැටහෙන දෙයක් තමයි. ධර්මදේශනා පිළිබඳව සහ විනය ශික්ෂා පද පිළිබඳව උන්වහන්සේගේ ගැඹුරමම පවතින්නේ. මේ ශික්ෂා පද වළංගු වෙන්නේ නිරෝගී අයට සහ මන්ද බුද්ධික නවන අයටයි. රෝගීන්ට සහ මන්ද බුද්ධිකයට හැර කියලා කියලා තියෙනවා. හැම එකකම අගමයකදී. ඒ නිසා අපට එහෙම බුද්ධ ධම්ම සංඝ ගෞරවයෙන් යුක්තව කටයුතු කරන්නේ නම් ඒ කියන සත්‍යයන් අසමීපයන් ප්‍රතිකර්ම යොදාගෙන වාඩි වෙන එක කාටවත් කරදරයක් වන්නේ නැති බැවින් ශාසනික වශයෙන් සහ පෙරවන්ත කරන ගෞරවයක් වශයෙන් කවුරුත් සලකන්න තිබ්බා. අපේ ධර්මදේශනාවලදී අපි සමක් කියන මතක වචන කීපයක් තියෙනවා මුලින්. ඒක කියලාම අපි මේ අදාළ තැනට යමු. මෑතදී මා ඉදිරිපත් කළ උදාහරණයක්. දක්ෂ කුසල විද්‍යාඥයෙක් පරීක්ෂණ පවත් කළ දීු කලක් අස්සන්න වැඩි කරන පෝරමිස්සණයක් කරලා. සාමාන්‍යයෙන් පරිශ්‍රණ පවත්තන්නේ එහෙම අය. ඒගොල්ල තමයි ඒක හොයලා බලලා ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල අරගෙන සමාජයට නිර්දේශ කරන්නේ. එතුමන් නිර්දේශ කරනවා මේ පොහොර මේ ආකාරයට නෑ මුල් පැලවල තියදුව අස්සන්නේ වශයෙන්ම වැඩි වෙනවායි. එතකොට මේ විද්‍යාඥයාගේ පරිශ්‍රණය පිළිගන්න අය නෑ මුල් පැලවල තියදුව අස්සන්න වැඩි කර ගන්නවා. වැරදපලෙන් පෝරාරගෙන ඇවිදින් කනඩ පොල් ගස් වලට සහ මියගේ ගස් වලට එදුවට අස්වැන්න වැඩි කර ගන්න දෙන්නේ නැහැ. මේ සමාජ සැකස්මක් පවතිනවා. දැනුවත් හෝන දැනුවත් බොහෝ තැන්වල ධර්මදේශනා මේකයට පින්දීම සඳහා ම යොදා ගන්න බවට පෙනෙනවා. දැනුවත් හෝන දැනුවත් බොහෝ දෙනා ධර්මයට අවතීර්ණ වෙන්න කල්පනා කරන්නේ ජීවිතයේ ධර්මයෙන් තොරව ගත කරව නැත්නම් ජීවිතයේ පශ්චාත් භාගයේදී කියලා. නමුත් අපට වැටහෙනවා ඔබ සතු ආර්ථික හැකියාවෙන්, ඔබ සතු බුද්ධිමය හැකියාවෙන්, ඔබ සතු මෞල්‍යමය හැකියාවෙන්, ඔබ සතු නෛතිමය පරිශ්‍රණීමේ හැකියාවෙන් සහ ඔබ සතු අනිකුත් හැකියාවන්ගෙන් ඔබ උත්සාහයේ යෙදෙන්නේ ජීවිතය ජය ගන්න ජීවිතය සාර්ථක කරගන්න. ඒ එකම පහසුකමක්වත් යොදා ගන්නෑ පරලෝ ජය ගන්න. මේ ජීවත් වීම සඳහා යොදා ගන්න ආදේ. පරලෝ ජය ගැනීම සඳහා බොහෝ විට පින් කිරීමල යොදා ගන්නෙ. නමුත් මේ ජීවිතයේ නැවති ප්‍රශ්නාවලියට පෞද්ගලික දැකීමක් තුළ ඉඳලා සර්ව සම්පූර්ණ විසඳුමක් ලබා දෙන්නට බැහැ. අර කියන බාහිර පස්සකම් එකක්. එනිසා ඒ තමන්ට තියෙන හැකියාවන් වලින් විසඳාගත නොහැකි තවත් පවතින ගැටලු ටිකක් විසඳා ගැනීමට තමයි අර කිව පහසුකම් වලට වඩා ඉහළින් ධර්මය ගන්න ඕන. එවිට ජීවිතයටයි ධර්මය අවශ්‍ය වන්නේ. ජීවිතේ ධර්මයේ ජීවත් වෙන්න පටන් ගත්තාම ඒකට ඉක්මනින් ගන්න ඕන කාරණාවක්. එතනදි මම ඔබට මතක් කරලා දෙන්නම් පුංචි උදාහරණයක්. දුක දෙආකාරයි. දුක සමාජගතයි, දුක චිත්ත සංතානගතයි. බෞතරයකට මේ සමාජගත දුක තේරෙනවා. තේරිලා අධ්‍යාපනය ලබා ගත්තොත්, රැකියාවක් ගත්තොත්, මොදල් හදල් යහමින් ගැවසෙන්නේ නම්, ඉරකඩන් යාන වාහන, සුදුසු සම්පත් ආදී මේවත් පවතින්නේ නම් දුකක් නැහැ කියලා කල්පනා කරලා ජීවිතයේ සියයට සියයක් හේලෙන් කැප කරලා ඒ ආර්ථික අපහසුතාවන් ජය ගන්නවා. එහෙත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව නැත්තම් උන්වහන්සේගේ වර්ගීකරණය අනුව මේකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි සමාජගත බව තින්නා වූ දුක 16කින් එකකටත් අඩුයි. චිත්තසංතානගත දුක 16න් 15ක ක්‍රොස් ප්‍රමාණයක්. එහෙතර ඔබ සතු හැකියාවන්ගෙන් චිත්තසංතානගත දුක ජය ගන්නට බැහැ. එනිසා අර සමෘද්ධිමත් ජීවිතයේ ගත කරන අය පවා ජයගෙන තියෙන්නේ 16න් එකක් විතරයි. ඉතුරු 15ට අවතීර්ණ වෙන්න උන්ට බැහැ. අනේ එතනදි තමයි ඔබට වැටහෙන්න ඕන 16න් එකක දුක ජය ගන්නට පූර්ණ කාලීනව ජීවිතය ගත කරන එකේ තේරුම කොහොමද කියන්නේ. තව 16න් 15ක් තියෙනවා ජය ගන්නට. ඒ වෙනුවට ජීවිතේ වෙන් කරන්න ඕන කැප කරන්න ඕන නේද? 16න් එකට මොන ජීවිතේ වැය කරපම 16න් 15 අහිමි වෙනවා. තව 16න් 15ට යොමු කළොත් එහෙම 16න් එකක් හිමි වෙනවා. ඒක පිටපත ප්‍රයහසක් තියෙනවා. කෙනෙක් යහපත් වෙයි නම්, අවංක වෙයි නම්, ඍජු වෙයි නම් එහෙම වෙන්න වෙන්න අර 16න් එකක සුවේ කියන එක කොහොමද ලැබෙන්නේ කියලා හිතාගන්නවත් බැරි විදිහට හම් වෙනවා. නමුත් 16න් එකේ සුවේ හොයන්න ඔබ වංකවන්නේ නම්, කෛරාටිකවන්නේ නම්, තවත් විදිහ වැරදි ආකාර ආකල්පයන්ගෙන් නම් කපිතු කරන්නේ යටි කුට්ට වැඩවලින්. එවිට හමුවන්නේ නෑ ඒක. එතකොට සමාජගත දුක සමහරකට සංසිඳල වගේ පෙනේ. චිත්තසංතානගත මේ දුක මේ නිසා තවදුරටත් වැඩි වෙනවා. එවම මේ මනස පිළිබඳව සිත පිළිබඳව තියෙනා වූ විස්තර කරන්න අවශ්‍ය නැති හේත් විසඳුම් ලැබෙන ගැටලු. මේ නිසා අපි මේ ධර්මදේශනාවන් කරන ලබන්නේ ජීවිතේ වඩා නිර්වෘත් කර දෙන වාසනාවන්ත කර දෙන අරමුණෙන් යුක්තව. ඔබ හොයන්නේ සැප නම් ඒ සැප හොයා ගැනීමට ධර්මයේ නම් වූ නිරෝධයක් එකතු කරගන්න විට ඔබට ඒ හොයන දේවල් ලැබේවි. මේ කරුණ පැහැදිලි කිරීම අරමුණු කරගෙන තමයි මම සම්මා දිට්ඨි දෙකක් ගැන කතා කරන්න කල්පනා කළේ. දැන් ඔබ මා පාසල් හෝ දහම් පාසල් ගිය අධ්‍යාපනයකදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආධාරණ විට සම්මා දිට්ඨි මුලින්ම තියෙන බවසා ඒක අපට කඩපාඩම් වෙලා එහපත් දැකීම කියලා සිංහල වචනයකුත් උඩට පාඩම් වෙලා තිබෙනවා. මා දන්නේ ඒ අධ්‍යාපනය තුළ ඉඳලා ඒ පිළිබඳ හොයපු කෙනෙක් ඉන්නවාද කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ එක්සත් වහන්සේලා අමතලා දේශනා කරන්නේ ආනේ කුමක්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. කතමං චරිතයේ සම්මා දිට්ඨිය. ආරම්භයේම උන්වහන්සේ වදාරනවා සම්මා දිට්ඨින් අහං වික්ඛවේ දයං වදාමි. අනේ මම මේ සම්මා දිට්ඨිය එකක් නෙවෙයි ආකාර දෙකක් කොට දේශනා කරනවා කියලා. මෙන්න මේ දෙකේ ඉන්නේ කවුද? දෙකට ලැබෙන්නේ මොනවද? දෙකේ පරතරය කුමක්ද? පළවෙනි එකෙන් දෙවෙනි එකට යන්නේ කොහොමද? සමාධිය කොතනද ඉන්නේ? මේක විග්‍රහ කරන්න මීට වඩා අමතර ධර්ම දේශනාවක් සමාප්‍රසාරයක් කරන්නේ. මම හිතනවා ඔබ බෞද්ධ කියලා පරපරේ. පෞද්ගලයන් බෞද්ධ නිසා ඔබට බෞද්ධකම ලැබුණායි කියලා. මට නම් ලැබුණේ එහෙමයි මුලින් ඊට අමතරව සමහරට ඉන්න පුළුවන් වෙනත් සමයේ ඉඳලා බෞද්ධ වෙච්ච අය ඉපදෙන්නේ. මේ පසුබිම තුළ ගමන් කරන අපිට මෞඛ්‍ය පාසලේ බුදු ධර්මයේ විෂය දාම් පාසලේ මේ විෂයන් මගින් ලබා දෙන දැනුම තමයි පෞතින් කියලා දෙකක් පවතිනවා. පෞකල ජීවිතේ දුකටපත් වෙන සිද්ධ වෙනවා. එහෙම ජීවත් වෙන්න ඕන පව කරන්නේ නැතුව කියලා තමයි අපට සාමාන්‍යයෙන් අපිව යහමඟ යවන්න කැමති හැම කෙනෙක්ම පාහේ උපදෙස් දෙනවට ගන්නෙ. එතකොට එතන තියෙනවා දැකීමක් යහපත්. ඒ දැකීමට තමයි කියන්නේ භවගාමී සම්මාදිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය, කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා. ඒක අපි විග්‍රහ කරගන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ කියලා. භවගාමී. භවගාමී කියන එකේ තේරුම භවයේ ගමන් කරන්න හේතු වෙන. භවගාමී කියන වචනේ ගත්තාම නිර්තිරසන්තත් භවගාමී වල සම්මාදිට්ඨියෙන් යන දේවල් නෙවෙයි. ඒක නිත්‍ය අදෘෂ්ටියක් නිසා යන දේවල්. නමුත් මිනිසුන් අතර සෞදුර්භාග්‍ය සම්පන්න හෝ සෞභාග්‍ය සම්පන්න වීම, දෙවියන් අතර අල්පේ සාත්‍ය මහේ සාත්‍ය වීම හෝ රූපී අරූපී ගත්තම ඒ කොටසේ බබතලවල උපත ලැබීම කියන මේ කාරණා ඔය කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළ ලබා කරගන්න පුළුවන් දේවල්. ඒක තව අපි තව වචනයක් කොදමු. අපට වැටහෙනවා, ඔබට වැටහෙනවා, රජයේ සේවයේදී කිසියම් ආකාරයක වරදක් කළොත් ඒක දඬුවමක් හිමිනවා. යම් මෙහෙවරක් කළොත්, ප්‍රසස්ත මෙහෙවරක් කළොත්, ප්‍රසාද දීමනාවක්, උසස් වීමක්, ප්‍රසංසාලිපියක් හමු වෙනවා. මේ ඔබ පිළිගත්ත ඔබට ලැබෙන දෙයක් නේ. එතකොට ක්‍රියාකලාපයේ දෙයාකාර වුණාම ඒකට ප්‍රශංසාවක් නින්දාවක් හිම වෙන එක සමාජයේ පවතින දෙයක්. මේව තමයි මිනිස් මනස සම්බන්ධ කරලා මෙලොව සහ පරලොව වශයෙන් සම්බන්ධ කරලා බුදුජානන් වහන්සේ වදාරන්නේ. දුක් පිණිස, අහිත පිණිස, අවැඩ පිණිස පවතින දේවල්. ඒවත් අකුසල කර්ම. ලෞකික වශයෙන් සැප පිණිස, වැඩ පිණිස, මෙලොව පරලොව හිත සූපාසන දේවල් ඒවත් පුණ්‍ය කර්ම. එතන අකුසල කර්මයන් බැරි වී සිදු වුණත් හිතාමතා ලොකුවට නොකරන අර පුණ්‍ය කර්ම කියන පැත්ත ජීවිතයට පුරුදු කරගත්තා වූ අයට තියෙන දැක්මට තමයි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ, දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. තවත් එකට වචනයක් යොදනවා කර්මඵල පිළිබඳ විශ්වාසය කියලා. කර්මඵල පිළිබඳ විශ්වාස නම් එහෙනම් ඵලය අයහපත් එකක් පැත්තට නැඹුරු වෙන්නේ නැති නිසා තමයි අක්ෂල කර්මයන් ඉවත් වෙන්නේ. ඵලය යහපත් එකකට පැමිණෙන නිසා තමයි යහපත් කර්මයන් කරන්නේ. ඒක තව පොතපත ඉදිරිපත් කරන වචනයක් තියෙනවා. දස වස්තුක කියන වචනෙන් පෙන්නන්නේ කාරණා 10ක් පිළිබඳ විශ්වාස කිරීම කියන එක. අපි දෙන්නම් ආදි වශයෙන් පටන් ගත්තාම සිංහලෙන් එකට තියෙනවා දානයේ විපාක ඇත, සීලේ විපාක ඇත, ත්‍යාගයේ විපාක ඇත, බුද පූජාවන් විපාක ඇත, කුසල අකුසල කර්මයන් විපාක ඇත, මාත කර්ම උපස්ථානයන් විපාක ඇත, ත්‍යාග කර්ම උපස්ථානයන් විපාක ඇත, ඕපාතික උපදිනා සත්‍යයක් ඇත, සත්‍ය වසක් පටගත් මහාන බවුණන් ලෝහි ඇත ආදි වශයෙන් තව එකක් බැරි වෙන්නේ නැති ඔය දෙන්න. මේ ඇත කියන එකෙන් පෙන්නන්නේ මවට කරන උපස්ථානයන් විපාකයක්. පරලොව ඇත. ඒකෙන් පෙන්නන්නේ එහෙම තිබෙනවා නම් මේකට තමන් වග කියන්න ඕන. වගකීමේදී තමාට එහෙමනම් ඒකට ඒ වායේදී යහපත් දේවල් ලැබුණාම අයහපත් දේවල් හිම වෙන තැනටපත් වෙනවා නම් වගකීම පිළිගත්තා වෙන්නේ නැහැ. අන්න වග කියනවා කියන එකෙන් තමයි මේ සමාජය විසම් ආකාරයට අර අයහපත ප්‍රතික්ෂේප කරන දේශක් බවට පත් වෙන්නේ. ඒ මෙලෝ පවතින අවශ්‍ය ධර්මයක් වශයෙන් පැහැදිලි කරව දරනවා ගැඹුරු ධහමට යන්නමත් වෙන්නේ. එනිසා ඒක පොතපත් සඳහන් කරන ලබන්නේ ලෝකපාලක ධර්ම කියලා. හිරියොතප්ප කියලා කියනවා නැත්නම් පවට ඇති ලැජ්ජාව සබය කියලා කියනවා. ඒ දෙක තියෙනකොට මේ ලෝකේ පරිහානියටපත් වීමට තියෙන දොරවල් බොහෝ විට වැසෙන බව සහ කොයි මාපිය දූ දරු සම්බන්ධතාවල තියෙන යහපත් සම්බන්ධතාව පවතින බව. එහෙම නැත්නම් මව සහ දරුවා කියා පියා සහ දියණිය කියා මේ සම්බන්ධයන් පවතින්නේ නැහැ කියලා සතුන් අතර වගේ වෙනවායි කියලා සඳහන් කරනවා. දැන් මේ කියපු වචන ටික ඔබ දන්නවා. මෙතනින් එහාට මේක තව ටිකක් මට විස්තර කරන්න තියෙනවා. මේ සම්මාදිට්ඨිය තුල ඉන්නේ පුද්ගලෙක්. නැත්නම් මේ සම්මාදිට්ඨිය තුල ඉන්නේ පුතග්ජනෙක්. ඒ නිසා පුතග්ජනයින්ට තියෙන සම්මාදිට්ඨියක් තමයි මේ දසවස්තු සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒක තුල වෙනත් ආගම් වල වගේම අපේ බුදුසමය තුළට විශේෂ ආකාරයක සංවර ප්‍රතිපදා ඉදිරිපත් කරලා තිබෙනවා. පංච පාපයෙන් ඉවත් වීමෙහිවත් පංච ශීලයේ පොදිනෑරෙන් දිනක ඊට වඩා ඉහළට ගිය අෂ්ටාංග උපෝසථයේ එමත් නැත්නම් රහත් දස ශීලයේ එසේත් නොවන්නේ නම් සාමණේර ශීලයේ සහ උපසම්පදා ශීලයේ මේවායේ ඔබ පිළිගන්න එකට එකක් ශික්ෂා පද මට්ටමින් ගැඹුරක් තියෙනවා. උසස් බවක් පවතියි. එසේනම් සීලේ විපාක ඇත කියන කාරණේදී සිල්වත් වුණොත් ඒ පුද්ගලයාට ඒකට විපාක අන්නයිට වඩා හොඳින් පවතිනවා. ඒත් මේ සමාජයේ තේරුම් නොගත් දෙයක් තමයි. මේ සියලු දෙනාම ඉන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ. පංචසිල් රකින්න කෙනා පුතග්ජන නම් දසවස්තුක සම්මාදිට්ඨිය. අටසිල් රකින්න කෙනා තාමත් පුතග්ජන නම් දසවස්තුක සම්මාදිට්ඨිය. සාමණේර සානන්දයන් වහන්සේ තාමත් පුතග්ජන නම් දසවස්තුක සම්මාදිට්ඨිය. උපසම්පන්න භික්ෂුන් වහන්සේ තාමත් පුතග්ජන නම් දසවස්තුක සම්මාදිට්ඨිය. මෙන්න මේක තමයි මේ සමාජයේ තේරුම් මරන් නැත්තේ. ඒ නිසා අපි මේ අනුගමනය කරන රටේ පවතින ප්‍රතිපදාවන් තුළ පුද්ගල සම්මරයක් තමයි පවතින්නේ. පුද්ගලයා මුල් කොටගත් සම්මරයක්. ඒ වගේම මේ විනය එන්න මෙහෙම දෙයක්. මම මේ විනය ගැන කතා කරද්දී වචනයක් ඔබට පැහැදිලි කරලා සිටිනවා. හොඳින් තේරුම් ගන්න මේ දේවල් කලබල වෙන්නත් නැතුව වරද්ද ගන්නත් නැතුව. විනය කියන්නේ ඔබට පාසලින් පොත්පුලක් අරගෙන ලැබෙන මට නම් අහන්න ලැබෙන්නේ එහෙමයි. ගුරුවරයා ගුරුවරයෙක් ඉන්නවා සිසුන්ගේ හික්මීම පාලනය කරන්න මේ බාර. ඒ විනය කියන වචනේ ආවේ වුණාට විනය පිටකින් නැත්තම් ධර්ම විනය. මෙතන මේ විනය ආකාර කීපයක් තියෙනවා. ශික්ෂාපද විනය. ගිහි විනය. පැවිදි විනය. අන්න ගෘහස්තව සයාකාර සම්බන්ධතා මනාව පවත්වාගෙන යමින් ඔබ යහපත් ජීවිතයක් ගත කරන්නේ නම් පරාභව සූත්‍රයේ යතුපදි සූත්‍රයේ සිංහලවාද සූත්‍රයේ සඳහන් උපදේශ පරිදි ඔබට පෘථග්ජන භාවය තුළ තියෙන ගිහිණයක් ශික්ෂාපද ආරක්ෂා කරන උපසම්පදා ශීලයක් ආරක්ෂා කරන්නේ නම් අපේ ගෞතම ස්වාමීන් වහන්සේලා ඊට වඩා උසස් විනයක් ඇතන පවතිනවා ශීලයකුත් පවතිනවා ඒකට කියනවා පැවිදි විනය කියලා. ඔබ පොය දවසට ධම්මාකාරයේක වැඩි වැඩියෙන් ශික්ෂාපද සමාදන් වෙලා සංවරවන්නේ නම් ඒකට ශික්ෂාපද විනය කියලා කියනවා. තාමත් මේ ගිහි විනය හෝ මේ පැවිදි විනය හෝ මේ ශික්ෂාපද විනය හෝ නැති දෙයක් තියෙනවා. අපි ගනිමු ඒක කොතනින්ද කියලා. ආරබත නික්ඛමත යොඤත බුද්ධ ශාසනේ දුනාත මච්චනෝ සේනං නලාගාරං වපුජ්ජේ. බුදුන් වහන්සේගේ නිර්දේශ ඉගැන්වීම ආරම්භ කරන්න පවත්වාගෙන යන්න යෙදෙන්න එහි බටදඟවලින් සෑදූ ගයක් කඩා විසුණු විසුණු කරන ඇත්රාජියෙක් නෙමෙයි. එතන ඇත්රාජියා ධර්ම විනය තේරුම් ගත්ත කෙනා බටදළු කෙලෙස් සහිත ස්වභාවය Taman ගිහිපේ. ඒකට අත්‍රාජයට බඩගනු බඩදාස වෙච්ච ලොකු දෙයක් නෙවෙයිනේ. කොයි වගේද? යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ හේසති. යමෙක් මෙම ධර්ම විනේහි අප්‍රමාදව වාසය කරන්නේ නම් මේ යෝ කියන වචන ගැන ප්‍රසලකලිමත් වෙන්න. ඒ සර්වනාමයක්. ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පමණක් නොව කාමභෝගී ජීවිත ගත කරන බ්‍රහ්මචාරී ජීවිත ගත කරන ඉදා අපේදී මේ හැටියට නම් මේ කුලක අටකමත් අදාළයි. යමෙක්. යමෙක් කියන්නේ යෝ භික්ෂු නෙමෙයි. යමෙක් කියන්නේ යෝ භික්ෂුණී නෙමෙයි. ඕනෑම කෙනෙක් යමෙක්. යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වන්නේ නම් පමණයි පහය ජාති සංසාර මේ සතරේ නැවතු තියෙන ඔබට අතහැර දමා දුක් කෙලවර කරන්නේ. ඒ නිසා මතක තියාගන්න ජීවිතේට එහා ගිය විනයක් තියෙනවා, පැවිදි විනයට එහා ගිය විනයක් තියෙනවා, ශික්ෂාපද විනයට එහා ගිය විනයක් තියෙනවා. ඒකට කියන්නේ ධර්ම විනය. අවාසනාවක් මේ තේරුම් නොගත් සමාජයේ අර විනයන්ට සීමා වෙලා. එක්ක ගිහි විනයට, එක්ක පැවිදි විනයට, එක්ක ශික්ෂාපද විනයට. මේ ගිහි විනයේ, පැවිදි විනයේ, ශික්ෂාපදයේ ඉන්න එක තමයි අපි කතා කරන්නේ දසවස්තුක සම්මාදිච්චය කියලා. පුතග්ජන ස්වභාවය කියන එක. එතකොට මේ නිසා තමයි අපට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ලබා ගන්න ඕනේ හික්මීම නැති බැවින් අපි පරලෝ ජීවිතය ජයගැනීමේ අදහසින් යුක්තව මීට වඩා යහපත් ජීවිතයක් සඳහා පරලෝ යන්න නොයසේ නම් අනාගත බුදුරජාණන් වහන්සේ හමු වෙද නිවන් අවබෝධ කරගන්න දක්වා ජීවත් වෙන්න, නොයසේ නම් මරණයෙන් මතු තියෙන නිවනක් හොයන්නට මං පෙත් සාදාගෙන තිබෙනවා. මා ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා උපමාවක්. මේක පසුගිය විශේෂණයක් මම මතක් කළා. ළමා කාලයේදී අපේ මව්පියන් අම්මලා ළඟ තිබිච්ච පුංචි නිර්මාණයක් ආශ්‍රයෙන් දැකගත්ත දෙයක්. මේක ඒක නොගත්තත් ගන්න පුළුවන් නේද? ඔය ළමා වුවත්පත්වල පවතිනවා පුංචි පෙරලිකාවක් රවුම් කරලා. මේක ඉරි ගහලා තියෙන හැම තැනකම. ඇතුළේ මේ දොරටු හතරක් පහක් විතර තියෙනවා. කියලා දෙනවා යටින් මේ මැස්සාට මරට යන පාර සලා දෙන්න කියලා. එයා දොරටු හතරක් පහක් තිබුණට හතරකින්ම ගියාම අතරමඟ නතර වෙනවා කිසිම මාවතක් නැහැ. එකක් විතරයි එහෙමේ කරකිලා යන්න තියෙන්නේ. ඒ මාවත හරියට ගත්තොත් විතරයි අර මරට යන්න පුළුවන්. මේක මා පැහැදිලි කළේ වංගගිරිය කියලා. අපේ මේ වංගගිරිය තපස්සකින්ද කිය බෝසත්තුමා සම්බන්ධ වංගගිරිය නෙවෙයි. මා කුඩා කල දුටු වංගගිරිය. ඒ අපේ අම්මලාගේ ආච්චි අම්මලාගේ වර්තමාන දෙසිටුවේට පෙර අමුත්තන් සඳහා සංග්‍රහ කිරීම සඳහා ප්‍රවේශම් කර තිබිච්ච පැදුරක් තුළ තිබුණ දෙයක්. ඒක කියන්න ඕන අලුත් අයට දැනගන්න. ඒ පැදුරු තුනක් මගේ සිද්ගත්ත තවත් දේවල් තිබුණා. ඒ සිද්ගත්තේ මනසට මට ඒක තේරුම් ගන්න පුළුවන් නිසා. එකක තියෙන අධිකාරවලුවම 1 2 3 4 කියලා මට ගණන් කරන්න පුළුවන් ඉලක්කම් 55ක් පැදුරු ලියලා. තව එකක තියෙනවා ඉංග්‍රීසි අකුර 26 ABCD කියලා ඉස්සර දක්වා ඒකත් කියව ගන්න පුළුවන්. මේ දෙක අතර විශාල රවුමක් තියෙන මැදක් තියෙන පැදුරක් තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ අර වගේ. මේ මොකද්ද? අන්නමට ප්‍රශ්න කරන්න හේතුන කාරණේ. ඒ තමයි වංගගිරිය කියන්නේ කියලා කිව්වා. ඇයි? ඒකෙත් අර වගේ ඇතුළේම දොරට 3-4ක් තියෙනවා. නමුත් ඒ කොයින් ගියත් අතරමඟ නතර වෙනවා එකක් විතරයි නිවැරදි පාරේක හොයාගත්තේ නැත්නම් යන්න බැහැ. ඒ වගේ ඔය පංචශීලයෙන් නිවන් ලබන්න පුළුවන් කියලා හරි අටශීලයෙන් නිවන් ලබන්න පුළුවන් කියලා හරි සාමාන්‍ය ශීලයෙන් නිවන් ලබන්න පුළුවන් කියලා හරි උපසම්පදා ශීලයෙන් නිවන් ලබන්න පුළුවන් කියලා හරි ඒ දොරට වලින් නම් ඔබ ඇතුළු වෙලා නිවි බලාපොරොත්තු වෙන්නේ ඔබට කොතන හරි හිර වෙනවා. ඒ ඔක්කොම වංගගිරිය වැරදි පාරවල්. ඒ නිසා තමයි එකට ධර්ම විනය නම් වූ නිවැරදි පාරක් තියෙන්නේ. නමුත් පුතත් යන භාවයේ ඉඳගෙන ධර්ම විනයට යන්න බෑ කාටවත්. ඒ නිසා අපි පුතත් යන භාවයේ තුල යා හැකි දුර සහ සත්‍යඥාන භාවයේ කුමක්ද කියන එක තව ටිකක් කතා කරලා අපි ධර්ම විනයට යන්න ඕනේ. සත්‍යඥාන භාවය තුළ සම්මර වෙන්නේ මෞකුසයෙන් බිහිවි ජීවිත අවසානයේ දක්වා ජීවත් වී මිය ගියන කෙනෙක්. සත්‍යඥාන භාවය තුළ සම්මර වෙන්නේ මේක හරි මේක වැරදි, වැරදි නිසා නොකරමු, හරි නිසා කරමු කියන සංකල්පයේ ඉන්න කෙනෙක්. එතකොට බුදුන් වහන්සේ පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන සූත්‍ර පාඨ මොනවාද? අස්සතවා බුදුඥානෝ අරියානං අදස්සාවි අරියස්ස ධම්මේ අපෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ. මේ අස්සත පුතඥයා කියන කෙනා ආර්යයන් වහන්සේලා දකින්නේ නැහැ. අරියස් ආර්යයන් වහන්සේලා දැකීම ප්‍රිය කරන්නේ නැහැ. ආර්ය මහන්සේලාගේ ධර්මයේ හික්මෙන්නේ නැහැ. අන්න ආර්ය විනය ධර්ම විනය හික්මීම වෙනයි පංචශීලයේ අටශීලයේ උපසම්පදා ශීලයේ සහ පොයදා ශීලයේ හික්මීම වෙනයි. මේ හික්මීම හික්මෙන්ට එපා කියන එක නෙවෙයි කියන්නේ. මේ හික්මීම තුළ සීමා සහිත දුරක් යන්න පුළුවන්. එතනින් එහාට මාවතක් එහි නැහැ. ඒ හික්මීම තුළ චිත්තසංතානගත දුකෙහි අඩුවක් තියෙන්න පුළුවන්, සමාජගත දුක සංසිඳින් තියෙන්න පුළුවන්. නමුත් චිත්තසංතානගත දුකට සංසිඳීමට ප්‍රතිකාර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ යහපත් ජීවත් වෙන හැම දිනාටම ජීවිත අවසානයේට තේරෙවි මොකක්ද නොලැබුණ දෙයක් තියනවා නේද මෙච්චර හොඳට ඉඳලත් කියලා. එහෙම නැත්නම් පශ්චාත්තාපයේ දුක තියනවා නේද කියලා. නමුත් එසේ වැටහෙන විට පෙරහැර ගොස් අවසානයි නැත්නම් කාලය ගත වී අවසානයි. මේ නිසා තමයි අපි තේරුම් ගන්න ඕන බුදුන් වහන්සේ පහළ වූ සමාජයේ බුදුන් වහන්සේ යම් දහමක් දේශනා කරන්නට මත්ෙන් සහ අනිකුත් සමයන් වල හෙවත් ආගම්වල යම් යම් සංයම සම්වර මාවත් දේශනා කරලා තියෙනවා. එවන් කිසියම් ආකාරයක සංයමයක් සංවරයකට සිදු වෙනවා. එක ලෝකේ පවතිනත් තෝර බුදු ධර්මයේ වැදගත් කොටසේ අට වූ කාලය තුළ එවළු ක්‍රම අනුගමනය කරලා වුණා වෙන කරන්න දෙයක් නැහැ. නමුත් තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. බුද්ධෝත්පාදේ යනු බුදුරජාණන් වහන්සේගේ පහළ වීම යනු ඔය කියන ධර්මයට පරිබාහිර දේවල් පහළ වීම නොව සද්ධර්මයේ පහළ වීමයි. තමයි පංචශීල ශික්ෂා පදේ හෝ අටශීල ශික්ෂා පදේ හෝ උපසතන් ශික්ෂා පදේ හෝ සාමණේර සීල ශික්ෂා පදේ හෝ සම්මත වෙලා තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ වටහාගෙන නොවේ. ඊට මෙහාට සම්මතය. ඒ නිසා ඒ සම්මරයට අදාළ විපාක ඇරුණාම ඉතිහාසයක් ලබන්න බැහැ. මෙන්න මේ වංගගිරිය තුළ අපේ බෞද්ධ සමාජය අපි දන්න කාලෙට පෙර මං හිතන්නේ අවුරුදු 400ක් වෙන්න පුළුවන් 700ක් වෙන්න පුළුවන්. ඇතැම් මා අය ඉදිරිපත් කරන හැටියට බුද්ධ කාලයෙන් පසුව කියලා කියනවා. මට නම් එහෙම කියන්න බෑ ඒක. නමුත් ඒකට වචනයක් ගන්න ඕන නැහැ. යම් කලක පටන් අපි සීල මාර්ගලාද ගමන් කරන්න කියලා හිතනවා. දැන් ඔය දුම්රිය මාර්ගයක් ගත්තාම ඒකේ සීල දෙකක් තියෙනවා කියලා හිතනවා. එතකොට එක පිල්ලක යන්න තියෙන උඩරට පැත්තට නම් අනිත් පිල්ල යන්න තියෙන රජරට පැත්තට නම් උඩරට යන්න ඕන කෙනා රජරට පිල්ලේ ගිහින් උඩරට යන්න බෑනේ. අන්න ඒ වගේ මේ බෞද්ධ වුණාට අපි ගමන් කරන්නේ ආර්ය ප්‍රතිපදාවකද අනාර්ය ප්‍රතිපදාවකද කියන එක පිළිබඳව බහුතරයකට අවබෝධයක් නැහැ. කවුරු හරි කියලා දෙන නිසා, බොහෝ දෙනෙක් කරන නිසා අපි සිල් ගන්නයන්, අපි දාන දෙන්නයන්, අපි චෛත්‍ය කරන්න යන, අපි භාවනා කරන්න යන කියලා යනවා වුණාම මොකට බැහැවත් ධ්‍යාන දකින්න කියලා කියාවේ ඔක්කොම. භාවනා කරන්න මොකටද කියලා හිතුවොත් තේරුම් ගන්න කියන සරල උත්තරයක් දෙනවා වුණාම සිත ඒකම කරගැනීම නෙවෙයි භාවනාවේ ගැඹුරු අරමුණ විය යුත්තේ. නමුත් ඒ වගේ අපට වචන තියෙනවා. ඒ නිසා මේ පිළිවෙතව පුළුල් අවබෝධයක් බහුතරයකට නැහැ. ඒ නිසා මේ දසවස්තුක සම්මාදිට්ඨියෙන් එහාට පනින කඩුල්ල හොයාගන්න කඩමිය හොයා ගන්න බොහෝ දෙනාට හැකියාවක් නැහැ. මේ නිසා තමයි මම හිතන්නේ බුදු පියාණන් වහන්සේ වදාරලා තිබෙන්නේ තථාගතත්ව වේදස්ස ධම්ම විනේ වික්ඛවේ විරතෝ විරෝධ නෝ පටිච්චන්නෝ කියලා. ඒකට උන්වහන්සේ ප්‍රවේද කරගත් මනාව අවබෝධ කරගත් ධර්ම විනයක් පවතිනවා. ඒ වැසුණොත් බබලන්නේ නැහැ. විරුද්ධවක් පමණයි බබලන්නේ. අන්න වැසුණ යුගයකදී අපට අර කියන බාහිර පුද්ගල සංවරයෙන් එහාට යන්න ගමනක් නැහැ. මේ නිසා මේ සමස් සමාජයේම තෙරු නොගත් තෙරුන් ගත්ත අය නැහැ ඉන්න පුළුවන්. තෙරු නොගත් අය ඉන්නේ ඒක වැටකින් නැහැ පැත්තේ කියලා තේරුම් ගන්න. ඒකට තමයි කියන්නේ අත්තිවික්කවේ සම්මා දිට්ඨි. මානික සම්මා දිට්ඨියක් තියෙනවා සාසවා. සාසවා කියන්නේ කෙලෙස් සහිතයි කියන එක. පුඤ්ඤ භාගිය. පිනත බරයි පිනර නැඹුරුයි පුණ්‍ය විපාක වලට නැඹුරුයි. පිනේ පැත්තට නැමෙලා තියෙන්නේ. උපදි වේපක්ඛා. විපාක වේපක්ඛා කියලා කියන්නේ. ඒක මෙලෝ පරලෝ වශයෙන් නැන්න පුළුවන්. ප්‍රවෘත්ති ප්‍රතිසන්දි වශයෙන් නැන්න පුළුවන්. ඒ නිසා ඒකට කියන්නේ විපාක දෙන සම්මාදිච්චය. අද යම් දෙයක් කළොත් හෙට හෝ මතු දිනක හෝ මතු ජීවිතයේදී හෝ මිනිසුන් අතර හෝ දෙවියන් අතර තව එහාට භාවනාමය කුසල් කළොත් එහෙම රූපී අරූපී බබතලවල අදාළ විපාකයක් හම් වෙනවා. ඒ නිසා ඒක විපාක දෙන සම්මාදිච්චය. පළමුව මේක පැමිණිය යුතුයි කෙනෙක්. කැලේච්චාම කටවැනෙනවා, එලිමහකට ආවම කටවැනෙන්නේ නැහැ වගේ පාපකාරී ජීවිතයක් තුළ ඉඳගෙන ඉතිහාය යන්න බෑ. ඒ නිසා Tamanට තේරෙන්න ඕන හරි වැරදි දෙක. තේරුම් අරගත්තාම වැරද්දෙන් ඉවත් වෙ හරියට තේන්න වෙනවා. මෙන්න මෙතන මේ සම්මා දිට්ඨියට කවදාවත් සෝවාන්නාදී මාර්ගඵල ගේන්න බෑ මේකට. නිවීම ගේන්න බෑ. ලෝකෝත්තර සුව මෙතෙන්න ගේන්න බෑ. නමුත් මේ සමාජයේ මේ දසවස්තුක සම්මා දිට්ඨිය සිටමින් සෝවාන් හොයනවා. නිවීම හොයනවා. සසරේ නතර වීම හොයනවා. කවදාවත් එසේ නම් බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨින් අහං වික්ඛවේ ද්වයං වදාමි යනුවෙන් දේශනා කරන්නේ නැහැ. අන තේරුම් ගන්න. එනිසා අපිට බණ තේරෙන්නේ නැතුව, බුදුබණ තේරෙන්නේ නැතුව අපි සම්මේයක සංවරයක පිහිටනවා නම් එතන තියෙන දසවස්තුක සම්මා දිට්ඨියවත් උත්තර සම්මා දිට්ඨියයි. මේ පිළිබඳව මම තම අදහසක් ඔබට ඉදිරිපත් කරන්නම්. මේ සමාජීය විවේචනයට යන්නව කවුරුත් විවේචනය කරන්න යන්න එපා. කල්පනා කරගන්න, මතක තියාගන්න, හිතලා බලන්න. බුදුසමයේ පැහැදිලි කිරීම වලදී අපට ලැබෙනවා තිරෝගර බුදු පියාණන් වහන්සේ මුල් අවුරුදු 20ක කාලයක් වික්ෂුන් වහන්සේලා සඳහා ආනාපාතිමොක්ඛ විනා දේශනාපාතිමොක්ඛයක් තිබුණ නැති බව. අතවත් දෙකින් කියනවා නම් මුල් අවුරුදු 20 පැවිදුණු අයට බුදුරජාණන් වහන්සේගේ ශික්ෂා පද මොකක්ද කියලා නැහැ. එතකොට අවුරුදු 20කට පස්සේ තමයි මේ ශික්ෂා පද බලවන්ට උනේ ආසවච්ඡනීය ධර්ම හේවා කිරස්සහගත පැත්තට බර වෙන කරුණු පහළ වීම නිසා. දැන් ඔබ හිතන්න ඕන මේකයි. අනිවාර්යම නම් ශික්ෂා පද මේ සඳහා ශික්ෂා පද නොපැනවූ 20 අවුරුද්ද තුලට පෙර, ඉස්සට පෙර 20 අවුරුද්ද තුල වැඩියෙන් නිවන් අවබෝධ කරගත්තේ ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් මොන සිල් රැකලාද? අන්න එතකොට තමයි කියන්නේ බුදු සසුනේ මුලින් තිබිලා තියෙන ධර්ම විනයක්. ධර්ම විනය නොතේරෙන කෙනාට හෝ ධර්ම විනය යටපත් වූ කාලක තමයි අපට ශික්ෂා පද විනයෙන් සම්මර වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට එහෙමනම් මේක තේරුම් ගත්තයි කියලා තමන් ඉන්න ස්ථාවරයේ තියෙන ශික්ෂා පද සම්මරේ අතහැර දමන්නේ එහෙම නැහැ. ඒකත් තේරුම් ගන්න ඕනේ. දෘෂ්ටිය තැරෙන අයරුණාම බාහිර වශයෙන් අසංවර පුද්ගලයෙක් වෙන්නේ නැහැ. පියෙක් නම් පියෙක් වශයෙන්, මවක් නම් මවක් වශයෙන්, පංසිල් රකින කෙනෙක් නම් පංසිල් රකින කෙනෙක් වශයෙන්, පොහොය දවසට නම් අටසිල් රකින කෙනෙක් වශයෙන්, සාමණේර පොඩි ආමර නමක් වශයෙන් උපසම්පදා භූමියේ ඉන්න අපි ඒ විදිහට. නමුත් තේරුම් ගන්න. ඒ වශයෙන් මම හිතට කියන්නම්. නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ගිහි පුද්ගලයා ගිහි විනයේ සිට ධර්ම විනය අනුගමනය කළ යුතුයි. නිවන් අවබෝධ කර ගැනීමට පැවිද්දන්ට අවශ්‍ය නම් පැවිද්දා පැවිදි විනයේ සිට ධර්ම විනය අනුගමනය කළ යුතුයි. නිවන් අවබෝධ කර ගන්න ඕන හැම දිනකටම තියෙන තවත් විනයක් තමයි ධර්ම විනය. ධර්ම විනය කියලා කියන්නේ ධර්මයේ මූලික කොටගත් විනය. මෙන්න මේ ධර්ම විනය කියන එක පුතග්ජන භාවයේ කොතන හිටියත් නැහැ කියන එක කාටවත් බනින්න භාවිතා කරන්න එපා. තේරුම් ගන්න භාවිතා කරන්න. තේරුම් ගන්න භාවිතා කරන්න. එතන සංවර වෙන්නේ පුද්ගලයේ. එතන සංවර වෙන්නේ පිටව විපාක විශ්වාසයෙන්. එතන තණ්හා අනුසය සේවීමක් සිදුවන්නේ නැහැ. තණ්හා අනුසය වැඩෙනවා. ලෝභ දේශ මොහයන් සේවීමක් සිදුවන්නේ නැහැ. ලෝභ දේශ මොහයන් වැඩෙනවා. ලෝභ දේශ මොහයන්ගේ ස්වභාවය තමයි පව කරනකට ඉතා ඉක්මනින් වැඩෙනවා. නමුත් පුතග්ජන භාවය තුළ පින් කළත් පින් වලට විපාක වෙනම තියෙවි ලෝභ දේශ මොහයන්ගේ වැඩීම සිදු වෙනවා. මේ පිළිබඳව මා ඔබ වෙනනම් සමග කරපු සාකච්ඡාවකදී මට දීපු පිළිතුරක් තියෙනවා බොහෝ දෙනා. ඔබත් දන්නවා සමහර දෙනා. ඒ ධර්ම ශාලාවක් වැනි තැනකදී මා අසූ ප්‍රශ්නයක්. දෙයාකාරයි මේ ප්‍රශ්නය. පාසනවා විමසනවා. කරුණාකරලා මට කියන්න ඔබෙන් නොවසනවා නෙමෙයි අසූ ප්‍රශ්නය සහ පිළිතුර මා මේ දෙන්නේ. මේ ජීවිතේ ලබා ගත්තාම වැඩියෙන්ම සන්තෝෂයෙන් ඉන්නේ ලදරුවාද මැදිවියේ කෙනාද මහලු කෙනාද? මට උත්තර දෙනවා බෞද්ධරයේ සියල්ලම වැඩියෙන්ම සන්තෝෂයෙන් ඉන්නේ පුංචි දරුවයි. මේ ජීවිතේ ලබා ගත්තාම වැඩියෙන් දුකසේ ඉන්නේ දරුවාද නැත්නම් තරුණයෙක් කෙනාද මහලුද? මට උත්තර දෙනවා වැඩියෙන් දුකසේ ඉන්නේ මහලුයි. ඔබත් මේක පිළිගනී. ඇයි ජීවිතයේ අගට යනකොට දුක වැඩි වුනේ? ඔන්න ඔය පුතත් යන භාවයේ දෝෂය තුලක සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ධර්ම රත්නයේත් ගුණයක් අතු කරලා තියෙන්නේ ඕපනයික කියලා. උදෑසන දරුවන් පාසලට හෝ පොරළමාගේ සංවර්ධන මධ්‍යස්ථානයට බාරදී මාගත්තුවට ගිහින් පඩුත් අරගෙන බැංකුවට ගිහින් සල්ලිත් අරගෙන එන්න සැරසුම් කරගත්ත ගෘහණියකට හදිසියේ මුළුතැන්ගේ ගිනි අරගෙන ඇති බව දැනුණොත් එහෙම අර වැරදිම කරගෙන ඇවිදින් නෙමෙයි මුළුතැන්ගේ ගින්න නිවන්නේ. වැඩ පසෙක තමා තරුම ගින්න නිවන්න වෙනවා. අන්න ඒ වගේ බුද්ධෝත්පාදයක උපදින මිනිසා එක පැත්තකින් භාග්‍යවන්තයි. ඒ තමයි manuss ප්‍රතිලාභෝච කියන අවස්ථාව ලැබී තිබෙනවා. ඊට වඩා දුර්ලභ ධනේ දෙයක් තමයි සද්ධර්මය හමු වීම. manuss ප්‍රතිලාභය ලැබුණාට මේක කරන්න බෑ. සද්ධර්මයක් හමු වෙනවා. මේ නිසා මේ පිළිබඳව වේලාම සූත්‍රයේ හෝ අවස් සූත්‍රයක පවතින ධාතාවක් තිබෙනවා. සසීදම් සම්මුඛේ භූතං යම් ලෝකස්මින් සුදුද්දම කෙනෙකුට මිනිස් රූපං කෙනෙකුට මුණ ගැසෙනවලු මේ ලෝකයේ දුර්ලභ කරුණු දෙකක් එක ඔබට ලැබී තිබෙන ওই මනුස්ස ප්‍රතිලාභය දෙවෙනි එක තමයි සද්ධර්මය හමු වීම මනුස්ස ප්‍රතිලාභය ලබා සද්ධර්මය හමු වුනොත් තමයි අලං වාය මිතුන් තත් අත්තකාමේන ජන්තුනා තමන්ව ගලවා ගැනීමට කැමති නම් තමන්ගේ දුක තුනී කර ගැනීමට යන්නේ සදා උත්සාහ කිරීම සුදුසු වෙන්නේ. එසේනම් අර ශික්ෂාපද විනයන් තුළ ඉන්න පුතත් යන කිසිෙකුටත් මා කියනවා සද්ධර්මය ලැබී නැහැ කියලා. ඒකයි මම ඔය ඔබගෙන් විමසීමක් කළේ මෙතන ඉන්නේ කවුද කියලා. මට ටිකක් ගැඹුරු කරුණු නිසා ඔවුන්ගේ සිත එකපාරටම තේරුම් ගන්න අපහසු වේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ චරිතය හොයා බලමු අපි අතීතයේද කොණ්ඩඤ්ඤ තවසා ගැනගන්න, පස්වග තවසන් ගැනගන්න, යසපුල පුත්‍රයා ප්‍රමුඛයා අහලුවන් ගැනගන්න, දිම්ස රජතුමා ගැනගන්න, පද්දවග්ගයේ කුමාරවරු ගැනගන්න, ජටිල තවසන් ගැනගන්න, දිම් සුද්ධෝදන රජතුමා ගැනගන්න, යසෝදරා දේවිය ගැනගන්න, ප්‍රජාපති ගෝතමී ගැනගන්න. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සෙල්ලක්කාර විවිධ චරිත මේ ටිකම සම්බන්ධයෙන් අපට උගන්වන්නේ මොකක්ද? බණ අසාසෝවාන් විය. අන්න බලන්න බණ මූලික වෙලා තියෙන බව. ඒ නිසා අපි විශේෂ වශයෙන් බුද්ධ ධර්මයේ ඉගෙන ගත්තට ඒ පිළිබඳ දැනුමක් විතරයි අපට තිබෙන්නේ. ඒක බණ අසාසෝවාන් වීමක් වෙන්නේ. මේ නිසා ඒ අධ්‍යාපන රටාව තුළ කෙනෙක් සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාලයේ පසුකොට ගන්න ආචාර්ය උපාධිය ලබා ගත්තත් ඔහුට ඔහු පුතග්ජන නම් ඔහුට තියෙන දැනුමක් විතරයි දැකමක් නැහැ. ඒක තේරුම් ගන්න. ඒ නිසා මේක අධ්‍යාපනයේ උදව් කරගෙන ආයක වෙනම ප්‍රතිපදාවක්. දැනුමින් කළ හැකි දෙයක් නෙමෙයි. මේකට අවශ්‍ය වෙනවා දැක්ම. මේ දැක්ම සඳහා පදනම් වෙන කරුණු දෙකක් ඔබ අසාති දෙනවා. දෙකකුත් තියෙනවා, හතරකුත් තියෙනවා. දෙක ගත්තොත් පරතෝගෝෂය සහ යෝනිසෝමනසිකාරය. පරතෝගෝෂ කියන්නේ අනුන්ට සමන් දෙනවා කියන එක. තවත් එකක් එහාට ගත්තොත් මේකට තියෙනවා කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්මස්සවණය. මේ දෙක ලැබුණෙන් පසුව තමයි අර ධම්ම යෝනිසෝමනසිකාරය සහ ධම්මාන ධම්ම ප්‍රතිපදාව යන්න පුළුවන්. යෝනිසෝ මානසිකාරය සහ ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියන එක පුතග්ජන සමාජයේ නෑ. ඒක තියෙන්නේ ආර්ය සමාජයක විතරයි. මතක තියාගන්න. එහෙනම් පළමුව සද්ධර්ම ශ්‍රවණයට අවශ්‍ය කල්‍යාණ මිත්‍ර සේවනය ලබා ගන්න ඕන. ඔබේ සිගාලවාද සූත්‍රයේ පවතින කල්‍යාණ මිත්‍ර සේවනය පෙන්වන්නේ ඔබට හදිස්සියට උදව්වට උපකාරයට කරන යම් හිලු විහාරයයි. කුද්දකනිකායේ එකනිපායේ තියෙන කල්‍යාණ මිත්‍ර වර්ගයෙන් කියන්නේ ඊට වඩා ගැඹුරු කරනවා. ඔබේ යාළුවාට පොළොවේනේ ගෙදර වසා ගියේට සතුන්ට කැම ටිකක් දෙන්න. එහෙම නැත්නම් ගෙදර වසා ගියේට ගෙදර ආරක්ෂා කරලා දෙන්න. අතවාරුවක් හදිස්සිය දෙන්න. මරණයකදී උදව් කරන්න. ඒක තමයි ඔබ ලකින කල්‍යාණ මිත්‍රය. නමුත් මේ සද්ධර්මයේ කල්‍යාණ මිත්‍ර සේවනය පිළිබඳව කතා කරන්නේ එහෙම බාහිර උදව් කිරීමක් නොවේ. නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමුපස්සාමි. කියන අනුප්පන්නං වා කුසල ධම්මා උප්පජ්ජති. උප්පන්නං වා අකුසල ධම්මා පරිහායන්ති. යතේ නම් වික්කවේ කම කල්‍යාණ මිත්‍රතා. මාමගේ සර්වඥතා ඥාණයෙන්වත් දැක නැහැ උපන්න කුසල් දුර වෙන සහ නූපන් කුසල් උපදින ධර්මතාවයක් කල්‍යාණ මිත්‍ර සේවනය තරම්. කල්‍යාණ මිත්‍රස්ස වික්කවේ උපන්නම අපසලාන ධම්මාන අනුප්පාදායි අනුප්පජ්ජන්ති අනුප්පජ්ජන්ති උපන්නම් කුසලාන ධම්මං පරිහායන්ති අපසලාන ධම්මං පරිහායන්ති කල්‍යාණ මිත්‍රයා ඇති කෙනාට මහණෙනි උපන්න කුසල් දුර වෙන අනුපන් කුසල් උපදිනවා. මේ උපන්න කුසල් දුර වීම කියලා කියන්නේ සිතේ තියෙන ලෝභ දේශ මොහයන්ගේ ශේවීම. ඔබට ඔබේ ළඟ ඉන්න කල්‍යාණ මිත්‍රයාට ලෝභ දේශ මොහ ශේය ප්‍රමහිර කියලා දෙන්න පුළුවන් නැහැ. ඒක ලෞකික කල්යාණ මිත්‍ර සේවනය. බුදුන් වහන්සේ මේවා ධර්ම කල්යාණ මිත්‍ර සේවනය සද්ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුගේ ඇසර. මේ පිළිබඳව මට මතක් කරන්න කරුණක් තියෙනවා. ගම්බදෝසා නාගරිකව තිබෙනවා පරම්පරාව. ඒවා බටහිර වැදගත්කමට පරිබාහිරව ගත්තාම දේශීය වැදගත්කමේ තියෙන වැද පරම්පරාව. සමහරවිට අවුරුදු 1000ක් විතර තිස්සේ ඉතත් ඇසර. කොහොමද මේක රැකෙන්නේ? පියා වෙදකම ඉගෙනගෙන කරගෙන යනවා බක්තියක් වශයෙන් නෝ දන්නවා. ඔහු වයසකට යනකොට දරුවන්ට මේ වෙදකම ටික ටික කියා දීලා අවසානයේ ගුරු මුෂ්ටියක් දෙනවා. වෙද මහතා මේ යනවා වෙදකම දරුවන්ට ලැබෙනවා. ඒ නිසා වෙදකම දිගින් දිගටම පරපුරෙන් පරපුරට එනවා පුද්ගලයෙක් නේ ගියාට. එන්න මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් ගන්න ඒ වගේ පරපුරෙන් එන්න ඕන බයක්. තේරුම් ගත්ත කෙනා තමන්ගේ දිහි පැවිදි ශිෂ්‍යාන ශිෂ්‍ය පරපුරට මේ ඇස දෙන්නවා. මා දකින මහානකම් දෙකක් තියෙනවා. එකක් තමයි වර්තමානයේ අපිට ලැබී තිබෙනා වූ පරපුරෙන් එන සිවුරුපතිය කර බැඳීමෙන් සිදු කරන මහානකම. ඔව් ධර්මයේ අටයෝගීකේ මහානකමෙන් සද්ධර්මයේ රැකගෙන ඉන්න ඕන. නමුත් මා දකිනවා ගුරුවරයාගේ අවමෝදයේ ශිෂ්‍යයාට දෙන මහානකමකුත් තියෙනවා. ඒක නැති වූ නිසාද මේ සමාජයේ අපට ඒක නැත්තේ සිවුරුපතියට පමණක් සීමා වී තියෙන කියන එක ගැන අපි දැන් පිළිගන්න තියෙනවා. දැන් බලන්න මම ඒකට ආසන්න කාලයක් ඔබ සමග සිටිමින් මේ කතා කරන්නේ අපි ඉන්න සීමාව තුළ. පුතත් ගැන සාසවා පුණ්‍ය භාගියා උපදී පක්කා. මෙතන තමයි හැම දිනම හිර වෙලා ඉන්නේ. දැන් අපි අපේ කාල සීමාව අරගෙන එහා පැත්තට යන්න වෙනවා. ඒක මීට වඩා විස්තර දෙනවා කරන්න. අත්තිදික්කවේ සම්මාදිච්චේ. මානේ සම්මාදිච්චයක් තිබෙනවා. අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. තව සම්මාදිච්චයක් තියෙනවා. ඒකට කියනවා ආර්ය සම්මාදිච්චය. ඒක තමයි ආසවා හේවත් කෙලෙස්සේවීම සිදුවන්නේ. එහි තමයි ලෝකෝත්තර මාර්ගාංග හේවත් සෝවාන් ආදී මාර්ගඵල තියෙන්නේ. මා මේකට මට ආවේනික උදාහරණයක් ගලපලා දෙන්නම්. මා හිතවත් තුන් ඇසුරු කරාය මේක දන්නවා. අනුරාධපුරයට ගිය පරණිතාන ශූරීන් චෛත්‍ය විස බලා චෛත්‍ය කොටේ සිට පාදම දක්වා කොටස නිවන් මාර්ගට ගලපලා දේශනා කළා. මෙන්න කොයි බහයක් ඉදිරිපත් කළා. මේ පෙරවන මේ චතුරාර්ය සත්‍ය මේ ආර්ය අෂ්ටායක මාර්ගය කියලා මේ පොත එන්නේ. එතුමන්ට අහම්බුනේ නැහැ මේ පිටින් තියෙන වැලි මලුව සහ සලපතල මල්ල. ඒකට අදහසක් ඉදිරිපත් කරලා නැහැ. රොලන් සිල්වා වෛද්‍ය අධ්‍යක්ෂවරයා හිට මොකද කාර්ය වෙනකොට ওই විහාරස්ථානවල චෛත්‍යවල සලපතල මල් විතරයි මතුවලා තිබුණේ. අබරතේ ඔහුගේ නොනැසට නැත්තා ඔහුගේ පරිකල්පන ශක්තියට අහුණා මේට වඩා එහා මලුවක් තියෙන්න ඕනේ කියලා. කාරණා බලන්න කිව්වා. කාරණා බැලුවම හැම මලුවකම චෛත්‍යකම සලපතුල හේවත් ගල් ඇතුළු මලුවට පිටින් වැඩි මලුවක් තියෙනවා. දැන් ඒක මතුවලා තියෙනවා බොහෝ වේලාවට ආත්මත් කරමින් පවතිනවා. ඔබ අනුරාධපුරයට ගොස් තිබෙනවා නම් මේ වැඩි මලුව හෝ සලපතල මලුවට පිටින් තියෙන සුත්තිරසිත කැලයක් පාවහන් නැතුව ගියොත් නෙරෙන්ජි යන්නේ නාදතර නැන්නේ මේ සුත්ති සහිත කැලෑ. මෙන්න මේ තුන ගන්න. සුත්ති සහිත කැලෑව, වැලි මලුව, සලපතල මලුව. දැන් මේ සුත්ති සහිත කැලෑව ඉන්න කෙනා කටු ගන්නවා ගන්නවා වගේ තමයි පව් කරන මිනිස්සයා පව් කරලා ලෝභ දේශ මොහ රැස් කරන මරණින් මතු අපාගත වෙනවා. මේ කැලෑව ඉවත් වී නැත්නම් මේ සුත්තිර සහිත බිම ඉවත් වී තව කෙනෙක් වැලි මළුවට එනවා. දැන් වැලි මළුව වටා යන්න පුළුවන් ප්‍රදක්ෂිණා කරන්න පුළුවන්. ඒක සුදු පාට වැලි තියෙන්නේ කටු නෑ. නමුත් චෛත්‍ය දේශ බලාගෙන වන්දනා කරන අය නම් චෛත්‍ය ස්පර්ශ කිරීමේ උරුමයක් මේ වැලි මළුවට නැහැ. වැලි මළුවේ හැමදාම රවුම යන්න පුළුවන්. මෙන්න මේ වගේ අකුසලයන්ගෙන් ඉවත් වී ධර්ම දසවස්තුක සම්මාදිට්ඨියට පැමිණීම කෙනෙක් වැලිමලුවට පැමිණීම වගේ මේ කැලෑවේ සිට වැලිමලුව මග හැර කුඩමලුවට යා හැකි පාරක් නැහැ. ඒ නිසා කැලෑව අතහැර වැලිමලුවට වැලිමලුවෙන් හොයාගන්න ඕන සලපත මලුවට යන පාර. සලපතල මලුවට ගොඩවුණොත් පමණක් චෛත්‍ය අත ගන්න පුළුවන්. චෛත්‍ය වදින්න විතරක් මේ ස්පර්ශ කරන්න පුළුවන්. මා කියව චෛත්‍ය උපමා කරලා නිර්වාණ සෝය මේ නිර්වාණ සෝය ස්පර්ශ කළ හැක්කේ ආර්ය සම්මාදිච්චයට පැමිණියට විතරයි. ආර්ය සම්මාදිච්චය තමයි මා කියන්නේ සලපතල මල්ව කියලා. ඊට පහළ තියෙන අලුවක් තමයි වැලි මල්ව. අපේ බහුතර සමාජයේ ස්ත්‍රී පුරුෂ කිහිප පැවිදි හැම දෙනාම මේ වැලි මල්වට වෙලා සලපතල මල්වේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වැලි මලුවට යන පාර පිළිබඳව පොඩි ගැටලුවක් තියෙනවා. ඒක තමයි තථාගතයන් වහන්සේ සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ දේශනා කරලා තිබෙන්නේ. යම් විටක සද්ධර්මයේ කියන කොටස යටපත් වෙනවායි කියලා. මහා කාශ්‍යප හිමියන්ගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් උන්වහන්සේ මේ වදාරනවා. පඨවි ආපෝ තේජෝ වායු හතර මේ සද්ධර්මයේ අතුරුදහන් කරන්නේ. මේ සසුනතලව පහළ වෙන යම් යම් අය ධර්මයේ වැරදි අර්ථ කතන දීම තුළින් මේ සද්ධර්මය අතුරුදහන් වෙනවායි කියලා. ඒක අතීතයේ වැඩ සිටි කිසියෙකුටත් නම් ඇඟිල්ල දික් කරන්න සූදානම් නැහැ. නමුත් යට වෙන දෙයක් තියෙනවායි කියන එක. ඒ නිසා තමයි සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන වචනේ කුත්‍ර පිටකේ තියෙන්නේ. මා වෙන්තර එහෙමත් කියනවා. ඔබට Apple හෝ දොරන් ගන්න ඕන නම් වේදිකාවේ තියෙන ඕනෑම මදි වේදිකාවේ තියෙන ඕනෑම කඩකින් ගන්න පුළුවන්. නමුත් ඔබට ඊට වඩා උසස් ගානේ Dragon Fruits වැනි බලතොරක් ගන්න ඕන නම් එතන තියෙන තැනට ගයන් යන්න වෙනවා. මේ දෙන්න ගියේ නැහැ ඒක. ඒ වගේම සද්ධර්මයේ සම්බන්ධයෙන් ගත්තල උන්වහන්සේගේ ඉගැන්වීම ත්‍රිපිටකයේ තියෙන්නේ වික්ෂුන් වහන්සේලා සමඟ කර සාකච්ඡාවක්. උන්වහන්සේ විමසන්නේ ගොවියා විසින් බැහැර කරන ලද සිදුරක් ඇති විවගස මොහොතට ගිය විටදී මොහොතේ පාරවී යෙමේ ඇති අනවිච වතරසියකට වතාවක් උඩේන කැස් පෑවා. ඒක ඇසක් ඇති. ඔහුගේ ඇස සමග මේ වේසිදුර ඒකාත්මික වී අහස පිරෙන එක සිදුවේ ඇත්තම්ද? තව විස්තර වඩාත් ඒක තියෙන ආරක්ක වේලා අතෑර නැහැටි බුද කලාවේ නැහැටි. විශ්වමාන්සේලගේ උත්තරේ ස්වාමීන් මේක කවදාවත් වෙන්න බෑ. මහණෙනි එය සිදුවේ ඇති ඊටත් වඩා දුර්ලභ දෙයක් තමයි බුද්ධෝත්පාදයේ මිනිසත් බව ලැබී සද්ධර්මය හමු වීම. පිළිගන්න ඔබේ පැත්තෙන් ඔබට මිනිසත් බව ලැබී තිබෙනවා. ඔබ තීක්ෂණ නොවනින් බලන්න ඔබට හමු වී තිබේද සද්ධර්මය හමු වෙනවද සද්ධර්මය කියන එක පිළිබඳව විමසින්නෙන් ඉන්න. ඒ දෙක හමු වුණොත් පමණයි මේ ආර්ය මාර්ග ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් දෙන්නේ නැත්නම් වැලි මළුවේ සක්මන් කරන ඇවිදින විනා කුඩ මළුවට යා නොහැකි. එන්නතර කාරණා දෙකක් තියෙනවා. දානේ විපාකයට සීලේ විපාකයට යාවේ විපාකයට කියන කාරණේට කියනවා දසවස්තුක සම්මාදිට්ඨියවත් කම්මස්සකතා සම්මාදිට්ඨිය. ආර්ය සම්මාදිට්ඨියට මොකද්ද කියන්නේ? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය ඥානං අයං මුච්ඡති ඉති වික්ඛේ සම්මාදිට්ඨිය. එතකොට දෙකක් බව එක තේරෙනවා නේද? හරි. දසවස්තුක සම්මාදිට්ඨියේ සම්වර වෙන්නේ මෞකසේ නිවි ජීවිත අවසානය දක්වා ඉන්න කෙනෙක්. ඔහුගේත් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, ස්ත්‍රීෙක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් සංවර වෙන්නේ. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කොට තිබෙන්නේ පුද්ගලයා මුල් කොටගෙන නොවේ. බුදුමහසක කියන්නේ මල තියනවා සූත්‍ර දේශනාව රත්න වචනයක්. සෝ කායස්ස වේද පරම මරණ දුක්ඛති මුප්පජ්ජ සුද්ධති මුප්පජ්ජති කියලා. විශේෂ වචනයක් මට මේක. කායස්ස වේදෝ පරම මරණ. කය විදී සිදුවෙන මරණයෙන් පසු කියලා ඒ විශේෂයෙන් කියන්නේ. ඔබ කය විදී සිදුවෙන කියන්න ඕනේ නැහැ මරණයෙන් පසු කියන්න බැරි. කය විදී සිදුවෙන මරණයෙන් පසු කියන වචනයක් බදලා තිබෙන්නේ කය විදී සිදු නොවන මරණයක් අපි ළඟ සිදුවෙන නිසා. දුනිග්ගහස්ස ලවුනෝ යත්ත කම්ම නිපාතිනෝ කියන ගාථාවේ තියෙනවා දුනිග්ගහස්ස මට්ටු කරන්න බැරි ලවුනෝ වහවහ ඉපිද නැසෙන. මෙන්න මේ වහවහ ඉපිද නැසෙන ඒකක අපට ගන්න පුළුවන් නම් වෙන් කරලා ඒකකේ කියන එක මම පෙන්නන්නම්. එකක් ඔබට රෙදිනේ දෙක ගන්න ඕන නම් ඔබ වෙනදපරට ගියාම ඔබට මීටරය හම් වෙන්නේ. මීටර එකක් වුණාට සෙන්ටිමීටර 900ක්. සෙන්ටිමීටරේ තවත් පුංචි පුංචි එකක වේදනාව මිලිමීටර එකක්. තවත් එහාට දෙදොත් මේක තවත් පුළා කරන්න පුළුවන් දැන් සුසංකේතාවේ කියනකට ධාවනයකදී තත්පරයෙන් 10න් එක පමණයි 100න් එකක් වටිනවනේ. එක එකකේ. එහෙම ජයග්‍රහණය දෙන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිතේ ළමා කාලේ, තරුණ කාලේ, මාරු කාලේ කියලා යුග තුනකට බෙදන්න පුළුවන්. ඊට වඩා එහාට බෙදන්න පුළුවන්. මේ යුග තුනක් මා මෙතන බෙදා ඉන්නම් ඔබට තේරුම් ගන්න. බුදුන් වහන්සේගේ ඉගැන්වීම මේ පවතිනවා ජීවිතේ යාම තුනෙන් එකකදී කෙනෙක් ධර්මයට අවතීර්ණ වෙන්න ඕනයි කියලා. දැන් පිළිපතේ හෝ මේ ජීවිතේ තියෙනවා සංධ්‍යා යාමයේ මැදේම අලෙම කියලා රාත්‍රී යාම තුනක් පැවිදලා. ඔබ වැඩි ධර්මශ්‍රවණය කරන පිරිසකින් මෙවසෝ විට ඇතැම් විට මේ ආමතුන මොකද්ද කියලා ළමා කාලයේ, තරුණ කාලයේ, මහලු කාලයේ කියලා අශාස්ත්‍රීය පිළිතුරු මට දීපු අවස්ථා තිබෙනවා. නෑ. එහෙම Tamanne හිතන විදිහට බෙදන්න බෑ. ඒක ළමා කාලයේ අතාරින්න ඕන කිරිසත්ත්වයාගේ යුගය කියලා. ඒක ජීවිතය අග අතාරින්න ඕන ඇස්පෙන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, යමක් කරගන්න බැරි යුගය කියලා. ඒකට නියත වයසක් මට දෙන්න බෑ. තමාට අවුරුදු 12 15 ඉඳලා 70 විතර දක්වා වෙන්න පුළුවන් 75 වෙන්නත් පුළුවන්. දැන් බ්‍රාහ්මණ සංයුත්තේ බමුණන්ට නම් ඔබ පෙන්වලා තියෙන අවුරුදු 120කද? 20කින් තමයි බණහන් තින්නේ. එතකොට කියලා දෙනවා ඔබ තුන් වයස අයින් වෙලා ගිහිල්ලා දැන් ඉතින් පරිලෝක විනත් දහමක් කරගන්නවට නම් ඕක කරන්න බෑ කියලා. මේකෙන් පෙන්නන්නේ අන්‍යතරා යාම කියලා අපට යමක් කළ හැකි, හරි හම්බ කරගති, ඉගෙන ගත හැකි, මුදල් ලැබු හැකි, ශරීර ශක්තිය තියෙන යෝගී වගේම මේ පිළවද නොනැසෙව කළ හැකි යෝගිය තමයි නව යෞවනයේ, භද්‍ර යෞවනයේ, ආග්‍ර යෞවනයේ. ඒ තුනම යෞවනයක්. නොහැකි නෙමෙයි. නොහැකි යෝගිය අතාරින්න වෙනවා. නොහැකි කියන්නේ ඒ කියන්නේ නාකි හැදලා තියෙනවා කියලා කියන්නේ. නාකි වෙනවා කියලා කියන්නේ නොහැකි වෙනවා. ඒ නිසා ඒ නොහැකි කාලයේදී නෙමෙයි බුදු සමය ගන්න ඕනේ, හැකි කාලයේදී. මා හිතනවා ඔබ හැමදෙනාම මේ නව යවුවනේ, භද්‍ර යවුවනේ, සහ අග්‍ර යවුවනේ ඉන්නේ කියලා.